ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, අද දින මේ දවසට රැස් වෙච්ච පින්වතුන් ඉතාම වටිනා පින්කම සිදු කරලා ඉතාම ලස්සනට මේ පින්කම නිමාටපත් කරපු අවස්ථාව. ඉතින් සුදර්ම නොවන මේ පින්කම සංවිධානය කරන්න මම එතන බොහෝ කාලයක් මේ සමාජයලා සාකච්ඡා කරලා පින්කම හොඳින් සිදු කරන්නට ලොකු උනන්දුවක් තිබුණා. පින් බලාපොරොත්තු වෙච්ච ආකාරයට ස්වාමීන් වහන්සේලා වැඩමවාගෙන ඒ පින්කම හොඳින් නිමාටපත් කරපු අවස්ථාව. ඉතින් මෙවැනි අවස්ථාවක විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා උදෙසා දානයක් දීපු වෙලාවේදී අපට ලැබෙන ප්‍රධානම ආනිසංසය තමයි බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය තේරුම් ගන්නට සමන් දෙන්නට අපට අවස්ථාව ලැබීම. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන එක කෙටියෙන් ගත්තොත් සතුට ලබන මාවත. සතුට ලබන්නේ කොහොමද කියන එකයි බුදුහාමුදුර අවුරුදු 45ක්ම දේශනා කළේ. අන්නේ සතුට ලබන ක්‍රමය බුදුහාමුදුර ඉතාම කෙටියෙන් දේශනා කරනවා සචිත්ත පරියෝධපණං කියලා. තමන්ගේ හිත පිරිසුදු කර ගැනීම, හිත සංවර කර ගැනීම කියලා. ඉතින් අන්නේ හිත සංවර කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ දේශනා කළ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදලා තියෙනවා ත්‍රිපිටකයේ විදිහට විනය, සූත්‍ර, අභිධර්ම කියලා. එයින් අපි වැඩිපුර ශ්‍රවණය කරන්නේ සූත්‍ර පිටකය. මෙන්න මේ සූත්‍ර පිටකය බැලුවොත් සූත්‍ර පිටකයේ වැඩිපුරම අවධානය යොමු කළ තියෙන්නේ කුමන කාරණා දෙසද කියලා බැලුවොත් ඔබට කුමක්ද හිතෙන්නේ? මේ සූත්‍ර පිටකයේ තමයි මේ සතුට ලබන ක්‍රම විස්තර කරලා තියෙන්නේ. සතුට ලබන නම් අපි මොකද්ද ප්‍රැක්ටිස් කරන්න ඕනේ? සාමාන්‍යයෙන් ලෝකයේ සතුට ලබන ක්‍රමයයි බුදුදහමේ සතුට ලබන ක්‍රමය අතර වෙනසක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ සතුට ලබන ක්‍රමය දේවල් කරන්නේ, ඉගෙන ගියාගන්නේ, රැකිරක්ෂා කරන්නේ, හැමදේම කරන්නේ සතුට ලබන්න. ඒ අය සතුට ලබන දේවල් වලයි බුදුදහමේ සතුට ලබන ක්‍රමය අතර වෙනස මොකද්ද? ඒ වෙනස තමයි ලෝක සාමාන්‍ය විවහාරයේදී සතුට ලබන ක්‍රමයේදී එයා නිතරම බලාපොරොත්තු වන්නේ සතුට තියෙන හෙට කියලා. නැත්තම් සතුට ලැබෙන්නේ දැන් මේ කරන දේවල් ටික කළේ ඉවරුනට පස්සේ කියලා. දැන් ළමයේ කුඩා කාලේ බඩ ගන්නකොට ඔබ හිතන්නේ දරුවෝ ඉක්මනට ඇවිද්දාම කියලා සන්තෝෂේනේ. ඇවිදිනකොට හිතන්නේ ඉස්කෝලේ බාර දුන්නාම කියලානේ. ඊට පස්සේ හිතන්නේ ශිෂ්‍යත්වය පාස් වුණාම කියලානේ. ඊට පස්සේ හිතන්නේ හයි ස්කෝලේ ඉවරුනාම කියලා. ඊට පස්සේ තන යුනිවර්සිටි ගියට පස්සේ කියලානේ. ඊට පස්සේ තන විවාහ වුණාට පස්සේ කියලානේ. අන්තිමට ඔක්කොම බලනකොට දරුවෝ ගෙදරත් නැහනේ. එතකොට අපි හැමදාම හිතන්නේ සතුට ලැබෙන්නේ මේ දැන් මේ කරන වැඩ ටික කළේ වුණාට පස්සේ කියලා. මේක තමයි සාමාන්‍ය ලෝක විවාහයේ ලක්ෂණය. නමුත් බුදුදහමේ කියන සතුටේ ලක්ෂණය මොකද්ද? ඒ ලක්ෂණය තමයි සන්තුට්ඨිය පරමං ධනං. සතුට කියන එක උතුම්ම ධනයේ හැටියට පැහැදිලි කරා. සන්තුට්ඨේ පරමං ධනං කියන්නේ මේ තමන් ලැබපු දෙයින් සතුටටපත් වීම. දැනට තමන් යම් කිසියක් ලැබලා තියෙනවා නම් අන්න ඒ දෙයින් සතුටටපත් වීම. හැබැයි ඒකෙන් කියන්නේ අලුත් දෙයක් උපයන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. අපි නැවත උත්සාහ කළා තව දේවල් උපයන එක හෙට දවසේ කරනවා. හැබැයි අද යම් කිසි දෙයක් ලැබලා තියෙනවා නම් අන්නේ ලැබපු දේ ගැන තෘප්තිමත් වෙනවා අපි, සතුට වෙනවා. අඩුපාඩු අපිට තියෙන පුළුවන්. ඒ වුණත් දැනට ලැබිච්ච ටිකෙන් අපි සතුටටපත් වෙනවා. මෙන්න මෙහෙම හිතනකොට අපේ හැමදාම උදෑසන අවදි වෙනකොට හිතන්න ඕන අද දවස තමයි මගේ ජීවිතයේ ලස්සනම දවස කියලා. හිතේ කියලා හිතන්න එපා. හෙට වෙනකොට තව පොඩ්ඩක් හරි වයසට ගියලා. තව ලෙඩ පොඩ්ඩක් හරි වැඩි වෙලා. බඩු මෙල හෙට වෙනකොට වැඩි වෙලා. ඔක්කොම ගැටළු හෙට දවසේ වැඩි වෙලා. ඒ නිසා හැමදාම උදෑසන හිතන්න අද තමයි මගේ ජීවිතයේ ලස්සනම දවස කියලා. අන්නේම හිතන්න පුළුවන් නම් අන්නේ ඒක තමයි ජීවිතයේ සතුට ලබන ක්‍රමය. ඒකට කියන්නේ යථාලාභ සතුටි, සන්තුට්ටි කියලා. සැටිස්ෆැක්ෂන් කියලා. එතකොට මෙන්න මේ මාර්ගයත් එක්ක අපි සාකච්ඡා කළේ සූත්‍ර පිටකයේහි වැඩිපුරම සාකච්ඡා කළ තියෙන කුමන කරුණු ගැනද කියලා. මේක හොඳට මතක තියාගන්න. මේ පින්නතුන් හුඟා පින්කම් කර නැත්නම් පින්කම් වලට හුඟා වේදම් කරන පින්නතුන්. හැබැයි අපි මේ බුදුදහමේ මූලික හරය මොකද්ද කියලා හවතින් සමහරට අපිට කියාගන්න බෑ. ඒ වගේම කොච්චර ධර්ම දේශනාවක් හොඳට සාර්ථකව කරත් අන්තිමේදී අහනවා හාඳුර මට හොඳට බණ ටික තේරෙනවා කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ මේක කියලා. කියන එක හොඳට තේරෙනවා කොතනින්ද අපි පටන් ගන්නේ කියලා අහන්නේ. පින්නතුනි කොතෙන්ද පටන් ගන්නේ? කාරණා තුනයි ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. මුළු සූත්‍ර පිටකේම වැඩිම අවධානය යොමු කරලා තියෙන්නේ එකක් තමයි පංචශීලය, දෙක තමයි මෛත්‍රී භාවනාව, තුන්වෙනි එක සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක නැත්නම් ආනාපාන සති භාවනාව. මොනවද කාරණා තුන? පළවෙනි එක පංචශීලය, දෙවෙනි එක මෛත්‍රී භාවනාව, තුන්වෙනි එක ආනාපාන සති භාවනාව. නැත්නම් සීල සමාධි ප්‍රඥා. එතකොට මෙන්න මේක තමයි විවිධ ක්‍රමවලින් විවිධ න්‍යායවලින් බුදුරජාණන් වහන්සේ විස්තර කළ තියෙන්නේ. බලන්න පින්නතුනි මේ කාරණා අපි හුඟක් අහලා තියෙනවා. නමුත් අපි කොච්චර හිතලා තියෙද මේක කොච්චර වැදගත්ද කියලා. පංචශීලය ගැන අපි කොච්චර අහලා තියෙද? නමුත් අපි හිතලා තියෙද මේක වැදගත්කම? පංචශීලෙන් එක ශික්ෂාපදයක් අරන් බලන්න. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක. මේ එක ශික්ෂාපදය ප්‍රාණඝාතය අතුරින් මනුස්සඝාතයෙන් වෙන්වල හිටියනම් පසුගිය අවුරුදු 15 තිස්සේ මේ ලෝකයේ අය ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියනම් අපට ලැබෙන බෙනිෆිට්ස් ටික දන්නවද? අද ඔබ ඩොලර් 100ට ගන්න බරුව ටික ඩොලර් 50ට ගන්න තිබ්බා. විශ්වාස කරනවද ඔබ? ඔබ අද ඩොලර් 100ක් වැය කළේ යම්කිසි බරුව ටිකක් අද දවසේ ගන්නව නම් ඒක ඔබට ඩොලර් 50ට ගන්න තිබුණා පසුගිය අවුරුදු 15 තිස්සේ ලෝක යුද්ධ ටික නොතිබ්බනම්. විශ්වාස කරනවද ඔබ? ඔබ වෙන අද දවසට පැය 10ක් වැඩ කරනව නම් පසුගිය අවුරුදු 15 තිස්සේ මේක ආරක්ෂා කරා නම් අපි ඔබට අදට වැය කරන්න තියෙන්නේ රැකියාව කරන්න තියෙන්නේ පැය 5යි. ඒ වගේම මතක තියාගන්න මේ යන යුද්ධ ක්‍රමය මේ විදිහටම තව අවුරුදු 15ක් ඉස්සරහට ගියොත් 15ක් යනවෙන්නේ නැහැ 10ක් යනකොට අද ඔබ ඩොලර් 100ක් වැය කරලා ගන්න බරු ටිකට ඔබට ඩොලර් 200ක් වැය කරන්න වෙනවා. මේක යථාර්ථයද? මේක ඔබ දැනගෙන හිටියත් නොදැන හිටියත් කැමති වුණත් නොදුන්නත් මේකයි තත්ත්වය. හැබැයි එහෙම කියනකොට ඔබට හිතේ එහෙනම් මේ යුද්ධ නොතිබ්බනම් පසුගිය කාලේ මැරෙන්න තිබුණු කට්ටිය නොමෙරි එහෙනම් ඉඳීවිද කියලා ඔබට හිතේ නේද? ඒක වෙන්නෙත් නෑ පින්නතුනි. ඒ පසුගිය අවුරුදු 15 තිස්සේ මේ යුද්ධ වලින් පිරිසක් මැරුණා නම් යුද්ධ නොතිබ්බත් සමහරට ඒ පිරිස මිය යනවා. හැබැයි මිනිස්සුන් විසින් මරන්නේ නැහැ. කොහොමද වෙන්නේ? එක්ක සාභාවික උපද්දරවයක් නැත්තම් වසංගත රෝගයක්, ජල ගැල්මක්, සුනාමියක් මේ වගේ දේවල් වලින් ඒ මිය යන ප්‍රමාණය මිය යනවා. මොකද මේ පෘථිවියේ ජනගහනය පාලනය වෙන්න ඕනේ. ඒ පාලනය වෙන්න තමයි මේ සබාධර්ම මේ සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම වුණා කියලා මෙන්න මේ ආර්ථික උද්දමනේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පංචශීලයෙන් තව ශික්ෂාපදයක් අරන් බලන්න මද්ද්‍රව්‍ය භාවිතේ. මද්ද්‍රව්‍ය භාවිතෙන් ලෝකය වැළකීලා ඉන්නවනම් බලන්න ලෝකෙට වෙන යහපත බලන්න. අපේ දරුව ගැන කොච්චර අපට සැනසීමක්ද බලන්න. දරුවෙක් මත්පැන් පානය කරන්නේ නැහැ කියලා කියන්නේ ඔබට කොච්චර සැනසෙලින් නිදාගන්න පුළුවන්ද බලන්න. ඒ වගේම බොරු කීමෙන් වැළකීම කියන කාරණය බලන්න. මේකෙන් වැළකුණා නම් ලෝකේ නිවුස් කොච්චර නම් නිවුස් වලට කොච්චර වටිනකමක් තිබ්බදනේ තියනවාද ප්‍රවෘත්ති වලට. ඉතින් මේ පහම පින්නතුනේ රැක්කොතින් මේකේ වටිනාකම ඔබට හිතාගන්න පුළුවන්. මේ සීලය පළවෙනි අංකය. ඉනිසා ඔබේ දරුවන්ට ඔබ ආදරේ නම් මෙන්න මේ පංච සීලය රකින්න දරුවන් හුරු කරන්න ඕන. දෙවෙනි කාරණය තමයි මෛත්‍රී භාවනාව. බුදුදහම තුළ ලෞකික කුසලය දිනු වෙන ප්‍රධානතම ක්‍රමවේදී විදිහට දේශනා කළේ මෛත්‍රී භාවනාව. සීල සත්තෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා ප්‍රාර්ථනා කිරීම. මේක තමයි අපේ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එකේ ප්‍රධාන සිද්ධාන්තය. ආධ්‍යාත්මික දියුණුව විතරක් නෙවෙයි එදිනදා සමාජගත ජීවිතයේදී අපි ඕනෝන් අතර ඇතිවන ගැටලු රාශියක් निराකරණය කරන්නට මේ මෛත්‍රී භාවනාව හේතු වෙනවා. පින්නතුනි අපේ සමාජයේ ජීවත් වෙනකොට නිතරම ඕනුන් අතර වෙනස්කමක් තියෙනවා. අසමානතාවයක් තියෙනවා. මෙන්න මේ අසමානතාවය පුරවන්නේ මෙන්න මේ මෛත්‍රිය. පුද්ගලයන් දෙන්නෙක් ගත්තොත් 100% සමාන දෙන්නේ නැහැ ලෝකේ කවුරුවත්. නියුණු දෙන්නෙක් ගත්තත් 100% සමාන නැහැ. අධ්‍යාපනයෙන් සහ ධර්මයෙන් කරන්නේ විශේෂයෙන් මෛත්‍රියෙන් කරන්නේ මෙන්න මේ අසමානතාවය ලින්ක් කරන එක. ඒ අසමානතාවයේ විරසක බව අඩු කරලා දෙන්න සාමූහිකව තියෙන එක. එතකොට මෛත්‍රිය දිනු වෙන්න වෙන්නේ මොකද්ද වෙන්නේ? කෙනෙක්ගේ වරදකදී දඬුවම් දෙන්න බලාගෙන නෙවෙයි ඉන්නේ, සමාව දෙන්න බලාගෙන. අපි බොහෝ විට කෙනෙක්ගේ වරදකදී දඬුවමක් දෙන සූදානම්ල ඉන්නේ. ඔයා මේක කරොත් මම මේක දෙන්නේ. නමුත් මෛත්‍රිය වඩන්න වඩන්න එයා සමාව දෙන සූදානමින් ඉන්නේ. තමන්ගේ පැත්තෙන් සමාව දෙනකොට එයාගේ පැත්තෙන් සමාව දෙන සූදානම්. පින්නතුනේ ජීවිතයේ සතුටෙන් ජීවත් වෙන ක්‍රමයේදී ප්‍රධානකම දේ තමයි මේ මෛත්‍රී භාන දිනු කිරීම. ඒ විතරක් නෙමෙයි අපේ දුර්වල කර්ම ශක්තියෙන් අවම කරගෙන අපේ කර්ම ශක්තියේ ඉහළටම දිනු කරගන්න තියෙන ප්‍රධානකම ක්‍රමය තමයි මෛත්‍රී භාන දිනු කිරීම. සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මෙන්න මේ සිතුවිල්ලෙන් අපේ සමස්ත ජීවිතයේම සුවිශාල වෙනසකට භාජන වෙනවා. ඊළඟ කාරණය තමයි සතිමත් බව නැත්නම් ආනාපාන සති භාවනාව. පින්තුනි මේ ආනාපාන සති භාවනාවෙන් වර්ණා කරපු භාවනාවක් බුදුදහමේ තවත් නැහැ. ඔබ ඇත්තටම ඔබට ආදරේ නම් ඇත්තටම ඔබ සතුටෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා නම් දවසට තත්පර 10 ගානේ හරි ආනාපාන සතිය දිනු කරන්න. හුස්ම ගන්නකොට හුස්ම පිට කරනකොට අවධානයෙන් හුස්ම ගන්න ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න එක. අපිට තියෙන නීවරණ වලින් පංච නීවරණ වලින් ප්‍රධාන කාරණයක් තියෙනවා උද්දච්ච කුකුච්ච කියලා. restlessness and worries කියලා. ඒකෙන තමන්ගේ අතින් සිදුවෙච්ච අඩුපාඩුකම් සහ ඒ වගේම සිතේ නොවිසුරුණු ගතිය. ඒකට හේතුව තමයි නිතරම හිත අතීතයට යන්නේ. අතීතේ මට මෙහෙම කරන්න තිබුණා, මේ දෙවුණු එක වැරදි, මේක තමයි අපිට නිතරම හිතෙන්නේ. අන්නේ අතීතයෙන් සිත මුදවලා වර්තමානයේ ප්‍රසන්ට් මොමන්ට් එකට ගේන ප්‍රධාන ටෙක්නික් එක තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. අන්නේ ආනාපාන සතිය හරියට දැනගෙන කරනවා නම් බුදුදහමේ තියෙන සත්‍යස් බෝධිපාරසික ධර්මම වැඩෙන ආකාරය ඉතාම ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ නිසා අපි නුතුනි මෙන්න මේ තුන හොඳට මතක තියාගන්න. මොනවද? පළවෙනි එක පංචශීලය, දෙවෙනි එක මෛත්‍රී භාවනාව, තුන්වෙනි එක ආනාපාන සතිය සමානයි සතුට. මේ තුන අමතක වෙනවා නම් කොහෙද තැනක ලියාගෙන හරි තියාගන්න. සමස්ත බුදුදහම කියන්නේ මේක පින්නතුනි. මෙන්න මෙතෙන්ට ළඟා වෙන මූලික දොරටුව තමයි දානය කියලා කියන්නේ. දානය දෙන්නේ නැත්නම් පරිත්‍යාග සීලිය නැත්නම් මෙතෙන්ට එන්න බෑ. දැන් ඔබ හැම දෙනෙක්ම පරිත්‍යාග සීලිය අය. නිතරම යමක් දෙන්න බලාගෙන ඉන්නේ. කෙනෙක්ගේ අවශ්‍යතාවයකදී දෙන්න බලාගෙන ඉන්නේ. අන්නේ පිරිසුදු සිතින් ඔබ දානය දෙනකොට ඔබට සමාධියෙන් කීර්තිය ලැබෙනවා. ඔබ සිල්වන්ත වෙනවා. ඔබට එකෙන් සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතෙන්දී ඉතාම වැදගත් ටර්නින් පොයින්ට් එකක් තියෙනවා. මොකක්ද ඒ? ඒ තමයි දානය දීලා සිල්වන්ත වෙනකොට තමන්ට කීර්තිය ලැබෙනකොට ප්‍රශංසා ලැබෙනකොට එක්කනේ ප්‍රශංසා පැත්තට ආසාකලයේ පැත්තට යනවා. අනිත් කෙනා ඒ ප්‍රශංසාවල පසු කරගෙන තමත් පැත්තකට යනවා, ආධ්‍යාත්මික දියුණුව පැත්තට. බොහෝ දෙනෙක් පින්කම් කළාට ඒ පින්කම් වලින් ඉහළ යන මේ ආධ්‍යාත්මික පැත්තට එන්න බැරි. ඇයි? අර පින්කම් කරනකොට හුඟක් වර්ණනා කරනවනේ. හුඟක් හොඳ දායක මහත්තයෙක්, බොහොම පරිත්‍යාගශීලී කෙනෙක්, දානපතියෙක් කියලා හැමදෙනාම විශේෂයෙන් හාමුදුරුව ඔබ ගැන වර්ණනා කරනවනේ. එතකොට හුඟක් සතුටට පත් වෙනවා. දැන් නම් හරි, වැඩ ඔක්කොම හරි. ඉතින් හාමුදුරුවත් හොඳ කියනවා. ඉතින් ආයි මොකද කරන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ අපි අර භාවනා පැත්තට, නියම ආධ්‍යාත්ම දියුණුව පැත්තට යන්නේ නැහැ. මෙන්න මෙතනින් තමයි අපි පරිසං වෙනවා. මෙන්න මේ ලාභ ප්‍රයෝජන නැමැති මේ මඩගොඩට අහුනේ නැත්තම් අපට හුඟ ගමනක් යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ලාභ ප්‍රයෝජනවලදී ගිජු වෙන්න එපා කියලා හාමුදුරුවන්ට විතරක් නෙවෙයි දේශනා කළේ. දරුවෙක් හදනවා නම් ඒ දරුවට දේශනා කළා. දරුවගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කීර්ති ප්‍රශංසාවට නම් අහුවෙන්න එපා. ඔබ ඉදිරියටම යන්න කියලා. කියවන්නේ ඒක දිහිතු සූත්‍රය, ඒක පුත්ත සූත්‍රය කියලා ලස්සන සූත්‍ර දෙකක් තියෙනවා. අම්ම කෙනෙක් දරුවෙක් හදනවා නම්, ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම්, ඒ අම්මට ඉන්නේ එකම පුතෙක් නම්, ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. මොකක්ද ඉල්ලීම? ක්‍රිකට් කෙනෙක් වෙන කියලාද? සිංහා කෙනෙක් වෙන කියලාද? ඩොක්ටර් කෙනෙක් වෙන කියලාද? ප්‍රොෆෙසර් කෙනෙක් වෙන කියලාද? නෑ. තමන්ට ඉන්න එකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. මේ දෙන්නම අනාගාමි වෙච්චයි. බුදුදහම යගේ ගතිගුණත් ත්‍රිපිටකය බලන කියවල ලස්සන චරිත තියෙන කට්ටියකින්. ඔබට ඉන්න එකම දුවක් නම් දුවගෙන් ඉල්ලීමක් කරන්න. මොකද ඉල්ලීම? දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජුතරව හරි වගේ වෙන්න කියලා. මේ දෙන්න සිය ගණන් අයට බණ කියපු කාන්තාවන් දෙන්නේ ගිහි ගෙදර හිටියේ මේ දෙන්න. මහනලි හිටියේ නැහැ දෙන්න. කුජුත්තරාවයි නන්ද මාතාවයි. කුජුත්තරා කියන කුදු එක්කනේ. එච්චර ලස්සන නැහැ. ඊළඟට කියනවා අර පුතා කවදා හරි දවසක මහන වෙන කැමති නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. මොකද්ද? පුතේ කොහොම හරි සැරියුත් හාමුදුරු හරි මොගලන් හාමුදුරු හරි වගේ වෙන්න කියලා. අර දුව කවදා හරි දවසක මහන වෙන කැමති නම් දුවගෙන් ඉල්ලීමක් කරන්න දුවේ කේමාව හරි උප්පලවන්නව හරි වගේ වෙන්න කියලා. ඒ වගේම මේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න කියන දුවේ පුතේ කවදාවත් ලාභ ප්‍රයෝජනවලට අහු වෙන්න එපා. කීර්ති ප්‍රශංසා වලට ගිජු වෙන්න එපා කියලා දරුවගෙන් ඉල්ලීමක් කරන්න කියලා. එතකොට පින්නොත්දී අප මේ සඳහන් කළේ මේ පංචශීල රකින්නව නම් ගෙදරක්. ඒ ගෙදර ඉතාම ලස්සන ගෙදරක් වෙනවා. ඔවුන්ට ගරු කරනවා, ආදරය කරනවා. මෛත්‍රිය වඩනවා නම් එයාගේ හිත හරි ලස්සනයි. අනිත් කෙනාට උදව්වක් කරන්න බලාගෙන කොවිලෙත් ඉන්නේ. නිතර පරිත්‍යාගශීලි වෙන්නේ. අනිත් කෙනාගේ දියුණුවේදී සතුට වෙන මුදිතා ගුණය තියෙනවා. ආනාපාන සතිය වඩනකොට විශේෂයෙන් තමන් තනි වෙනකොට තමන්ට පිළිසරණක් තියෙනවා. ඔබ දන්නවද අද මේ ලෝකයේ තියෙන ලොකුම ගැටලුව මොකද්ද කියලා? ලොකුම ප්‍රශ්නේ ඒ තමයි මානසික පීඩා. ඒ මානසික පීඩා අතරුණු ප්‍රධාන දේ තමයි ලෝන්ලිනස් කියන එක, හුදකලා බව. වයසට යන යන තනි වෙනවා තමන්. තමන්ට කතා කරන්න කෙනෙක් නැහැ. යාළුවෝ එහෙම නැහැ. හිටපු අය මිය ගිහිල්ලා තමන් තනි වෙනවා. ලෝන්ලිනස් කියන එක තමයි ප්‍රධාන මානසික ව්‍යාධිය වෙලා තියෙන මේ රටේ. නමුත් පෙරදිග රටවල කොහොමද? පෙරදිග රටවල තනියම හුදකලා ඉන්න එක තමයි ලොකුම සතුට වෙලා තියෙන්නේ. ඇයි ඒ කට්ටිය භාවනා කරනවා? භාවනා කරන කෙනාට තනියම ඉන්න එක තමයි ලොකුම සතුට බවට පත් වෙලා තියෙන්නේ. ආනාපාන සතිය ඇතුළු මේ භාවනා පුහුණු කරන්න පුළුවන් නම් අන්නේ පුහුණු කරන කෙනාට තනියම ඉන්න තරමට තමන්ගේ සතුට වැඩි. ඩිවයිසස් ටික අයින් කරලා තනියම ඉන්න එක. අන්න එතෙන්දී තියෙන දක්ෂතාවය තමයි විශේෂයෙන් මේ ආනාපාන සතියත් එක්ක ඉන්න පුරුදු වුණොතින් මේක තමයි ජීවිතේ ලොකුම සතුට බවට පත් වෙන්නේ. එනිසා බුදුදහම ඉතාම කෙටියෙන් ගත්තොත් මේ තුන බලන්න ඔබට දිනකට කොච්චර වාර ගානක් හිතනවාද කියන කාරණේ. ඔබ යමක් ප්‍රැක්ටිස් කරනවා නම් ඒ ගැන ඔබට කොන්ෆිඩන්ස් එකක් තියෙනට ඕන. ඒ කොන්ෆිඩන්ස් එක තමයි ශ්‍රද්ධා කියලා කියන්නේ. අන්න ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා නම් ඒත් එක්කම අන්න ඒ දේ ගැන දවසට වැඩිපුර හිතනවා. ඇයි ඒ ගැන වැඩිපුර සතුට ලැබෙනවා? දැන් බලන්න අද දවසේ ඔබ වැඩිපුරම හිතන්නේ මොකද්ද කියලා බලන්න. ඔබ අද වැඩිපුරම අද දවසේ හිතන්නේ වැඩිපුරම සතුට ලැබෙන දේ ගැන. එතකොට ඔබ ධර්මයෙන් සතුට වෙනකොට මොකද්ද වෙන්නේ? ධර්මයේ තියෙන ඉහළම ප්‍රැක්ටිස් එක ගැන ඔබ දවසට වැඩිපුර වාරයක් හිතනවා. ඔබ රකින්න සීලය ගැන, සමත භාවනාව ගැන, සා විශේෂයෙන් ආනාපාන සතිය ගැන ඔබ හිතනවා. හිතනවා කියන්නේ ඒත් එක්ක අපි ජීවත් වෙනවා කියන එක. Dear friends in the Dhamma, children, we are listening to Buddha's message. The Buddha, Buddha Sadhu, our supreme teacher, he explained the path of happiness. All the doctrines, teachings that the Buddha explained for 45 years can be summarized into one sentence. The way how we achieve real happiness. Happiness is the main purpose of everyone. Buddha explained the path how we achieve the real happiness. Happiness depends on purification of our mind. There are some negativities that disturb our peace of mind. All the defilements, negativities can be summarized into three. They are lobha or greed, dosa, anger or ill will, and moha, ignorance or delusion. Greed, anger and delusion, these are the negativities that disturb our peace of mind. If we have these negativities, actually we have no real happiness. Even though we are well educated, although our parents are well educated or rich, if our mind is polluted with negative thoughts, we have no happiness. Now you are so happy. What is the reason? Your mind is so pure and calm. You are generous. Because of your generosity, your mind is so pure. You are happy. And also, your mind has no anger. You are so friendly at this moment. That is why you are happy at this moment. Buddha explained the way, whenever our mind is pure and calm, if we do something with a pure mind, physically, verbally or mentally, happiness follows us. Mano pubbangama dhamma, mano setta manomaya, manasache pasannena bhasativa karotiva. Mind is the forerunner. Mind is chief. Mind made dade. If someone does something with a pure mind, happiness follows us. That is why we should follow these kind of activities. When you practice generosity, when your mind is generous, Buddha says, Piti mudarang vindati data. He who has a generous heart gains a lot of happiness. When you serve monks with food, you are so happy. Why is that? Because you are generous. When you are generous, you are happy. Happiness is the purpose of our life. And also when you are friendly with other friends, you are happy. What is the reason? You have no anger. If you are not angry, you are happy. Buddha says, let's live happily without anger among the people, those who are angry. This is your success. This is your skill. Let's live happily among the people, those who are angry. Let's live without anger among the people, those who are angry. This is our skill. Again, Buddha says, let's live happily without craving, without greed, among the people, those who are greedy. This is your skill. This is your success. This is your happiness. Again, Buddha says, let's live happily without mental illnesses among the people, those who are mentally ill. You know, in this society, a lot of people, they are mentally ill. Even though they are physically healthy, mentally they are ill. What is the reason? They have negativities in their mind. Greed, anger, delusion, these are the negativities, mental illnesses, mental disorders that disturb your peace of mind. In this situation, the Supreme would explain the path, how we overcome suffering and how we gain the real happiness. Happiness is the main purpose of everyone who was born in this world. For that, in this very spiritual moment, I wish you all the best. By the power of the Triple Gem, the Buddha, Dhamma and Sangha, by the practice of Dhamma, may your all educational and spiritual goals meet in success. Finally, may all of us attain the supreme bliss of liberation, Nibbana. Sadhu, sadhu, sadhu. හොඳයි පින්තුනි, අපි දැන් බලාපොරොත්තු වන්නේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සුගිත හිමාංශු ජයරත් මහත්මයතුළු පින්තුන් නමින් මියගේ යම් තාක් ඥාතීන් වෙත්නම් මේ හැම දිනෙකම සිහිපත් කරගන්න. ඉතින් මේ පින්කමට බොහෝ දුර බැහැර ඉඳලා පින්තුන් ඇවිල්ලා මේ දාන උපකරණ සකස් කරගෙන ඉතාම ශ්‍රද්ධාවෙන් මේ දාණයට සහභාගී වුණා. එනිසා ඔබ හැම දිනෙකම කල්පනා කරන්න, ඔබේම මියගේ ඥාතීන්ට ඔබේම නිවසේ සිද්ධ කරන පින්කමක්සේ කියලා හිතලා බොහොමත්ම සතුටට පත්වන්න, ඒ සියලු ඥාතීන්ට මේ පින සසර ගමනේ සුවපත් භාවය සඳහාත් උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහාත් හේතු වේවා කියන පැතුමෙන් ඔබ නමින් මියගේ ඥාතීන් හොඳට සිහිපත් කරගන්න, ඔබේ අම්මා තාත්තා ආචිල සියලා සහෝදර සහෝදරියන් ඒ මිය ගියපු හැම දෙනාම වෙනුවෙන් මේ පින අනුමෝදන් වේවා කියන පැතුමෙන් අපි ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. පැන්වඩන්න. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරිවා පුරා පරිපූරෙන්ති ඒවමේවයිතෝ දින්නම් පෙත්තානං උපකප්පති. ඔන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් පෙත්තානං උපකප්පති. හොඳයි, රැස් කරගත් මේ සියලු කුසල දහම් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් රැකදෙත්වා කියන පැතුමෙන් අපි මේ පින දෙවියන්ටත් අනුමෝදන් කරවමු. එත්තාවසාචයම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති තෙන්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පන්ති සෙන්නියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා. හොඳයි පින්තුනි, හැම දිනෙක මේක වගේ සතුටට පස්වන්න. අද දින මේ නිවසේ සිද්ධ කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට අංග සම්පූර්ණව සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් බොහෝ දුර බැහැර ඉඳලා පින්තුන් මේ සඳහා සහභාගී වෙලා දානය කොටස් කරුවන් බවට පත් වුණා. ඉතින් ඔබ කල්පනා කරන ඔබ මේ දානය පූජා කරේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කළ ඒ උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ දානය පූජා කළේ කියන හැඟීම ඇති කරගන්න. ඉතින් මේ ශාසනයේ හිටිය ප්‍රධාන ස්වාමීන් වහන්සේලා තුන් නම තමයි සරුවත් හාමුදුරුවොත්, මොගලන් හාමුදුරුවොත්, මහා කාශ්‍යප හාමුදුරුවොත්. සරුවත් හාමුදුරුවෝ කියන්නේ ප්‍රඥාවෙන් ප්‍රධාන වුණා. මොගලන් හාමුදුරුවෝ සමාධියෙන් අභිඥාවලින් ප්‍රධාන වුණා. ඊළඟට සීලයෙන් ප්‍රධාන වුණේ මහා කාශ්‍යප හාමුදුරුවෝ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා තුන් නම තමයි මේ ශාසනයේ සුවිශේෂම ස්වාමීන් වහන්සේලා තුන් නම විදිහට සැලකන්නේ. ඉතින් අන්නේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන් ගත්තු මේ වසර 2500ක් පුරා වැඩ සිටිය ඒ නික්ලේශී මහරහතන් වහන්සේලාගේ අප්‍රමාණ ගුණ සමුදාය අපමණ සේවාව වෙනුවෙන් ය ඔබේ දෑතින් සෝදානම් කරපු මේ ආහාර පාන ආදී යොත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කළේ කියන හැඟීම ඇති කරගන්න. ඒ උතුම් පිරිනිසංසයෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා. ජීවත් වෙන කාලයේ වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, දැන් ස්වාමීන් වහන්සේලා ඔබ වෙනුවෙන් පිරිත් සජ්ජහනා කරමින් ඔබට ආශිර්වාද කරනවා. බුදු දම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් මේ අවස්ථාවේදී සිදු කළා වූ මේ උතුම් සංඝ සතු දානමේ පින්කම ආනිසංසයෙන් පිනතුන හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා කින පැතුමෙන් ස්වාමීන් වහන්සේලා සෙත් පිරිස් සජ්ජහානා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් අපිට හුම්කන් දෙමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. ඉති පිසෝ භගවා අරහං සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝහි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. ඤාය භගවතෝ සාවක සංඝෝ. යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස. ඒස භගවතෝ සාවක සංඝෝ. ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති. ඒතේන සංච වඤ්ඤි පාතොතං රතනන්තයං. ඒතේන සංච වඤ්ඤේන පාතොතං රතනන්තයං. ඒතේන සංච වඤ්ඤේන පාතොතං රතනන්තයං. යං කිංචි වෙන්තං නිදවා සංගේසු ආයං රතනම් පනීතං. නනෝ සමන්නත්ථ තථා ඉදම්පි බුන්දේ රතනම් පනීතං. ඒතේන සුවන්ති හෝතු කයං විරාගම් අමතං පනීදං. යදංජගා සංඛ්‍යමුනි නතේන ධම්මේන සමස්ති කිංචේ. ඉදම්පි ධම්මේ රතනං පනීතං. ඒතේන සුවන්ති හෝතු කීනං පුරාණං. නවන්නස්ති සම්භවං විරන්ත චින් ආයතිකේ භවස්මින් තේ කේන බීජා අවිරුල් හිංජන්දානිම් දේරායතායම් පලිපෝ. ඉදම්පි සංගේ රතනං තේන සංචේන සුවන්ති හෝතු. කරණීයමත්ත කුසලේන යන්තං සන්තං පදං. සංකෝ වුජෝජසෝ ජෝච සෝචෝ චන්ස මුදෝ අනතිමානී. සන්තුන්ස කෝච සුභරෝන් අප්පකින්චෝච සල්ලහොක වුන්ති. සන්තින්ද්‍රියෝච නිපකෝච අම්ප ගම්බෝ කුරේසු අනනුකින්දෝ. නච ගුන්දං සමාචරේ කිංචි පරේ උපවදෙයොං. සොකිනෝ වාකේමිනෝ හොන්තෝ සම්බේ සන් භවන්තු සොකිතන්තායේ. කේචි පාන බෝතන්තේ තස දීගාවායේ මහන්තාවා මජ්ජිමාරංස. දෙන්ටාවායේව අන්දෙට්ටායේ ච දෝරේ වසන්ති බෝතාව සම්භවේ සේවා සම්දේ බන්ත සොකේ තන්තාන පෙරෝ පරන්නි කුන්දේත නාති මඤ්ඤේත කන්ත ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤංස දුක්ඛ මිඤ්චෙය මාත ආයසායක කුන්ත මනුරක්කේ එවං පි සම්බෝතේ සෝමාන සම් අපරිමාණං සම්බලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං නුන්දං මදෝචතිරියංච අවේරං අස පන්තං තෙට්ටං චරං නිසින්නෝ වාසයානු යාවතං ස විගත මින්දෝ ඒතං සතින්න දිට්ඨේය බ්‍රහ්ම මේතං ඉදමාහෝ දිට්ඨින්ච අනුපධම්ම සීල වාදස්සනේන සම්පන් කාමේ සොවිනෙය ගේදං නහි ජාතු ගම්බ පොනරේතේතේතේන සංච වංජේන සන්තිතේ හෝතු තේතේන සංච වංජේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ දීපං කරෝ ජ්‍යොතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමුක්ඛෝ මංගලෝ පුරිසාසභෝ සොමනෝ ධීරෝ රේවතෝ රති වන්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදන්සේ ජනොන්තමෝ පදුමෝ ලෝක පඤ්ජන් නාරදෝ වර සාරතේ පදුමුන්තරෝ සන්ත සාරෝ සොජාතෝ සම්බලෝකං ගෝපිය දන්සේ නරාසභෝ අන්ත දන්සේ කාරුණිකෝ සමෝනුදෝ සින්දන්තෝ අසමෝ ලෝකේ තින්සෝ වරද සංවරෝ පුන්සෝ වරද අනුපමෝසිකේ සම්බහිතෝ සන්තා වෙස්සභෝ සුඛදායකෝ කකුසන්දෝ කෝණාගමනෝ රණංජයෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්‍යපුං තේ සංසංචේන සීලේන කන්ති මෙන්ත බලේන ච තේ පිත්වං අනුරක්කං ආරෝගේන සුකේන චාති සම්විතයෝ විවජ්ජන්තු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්ව මංගලං රක්ඛන්තු සම්ව සම්ව බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ව මංගලං රක්ඛන්තු සම්ව සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ